La la la la la la la la la. පාන දේට වඩා දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා ඉංගි දැසේ නුරා සිටියාමා බලා සඳ පායන යාමේ ඔබ මතකුණා පොරෙන් බලා කියා පාන දේට වඩා දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා ඉංගි දැසේ නුරා සිටියාමා බලා සඳ පායන යාමේ ඔබ මතකුණා පාට හිමරේනු ගලනා පිනිසීත සිත යාවෙලා සුදු පාට හිමරේනු ගලනා පිනිසීත සිත යාවෙලා සුසුම් ඇදෙන්නා හැඟුම් නැගෙන්නා මාහීන සඳමාලි ලැබුණා පොරෙන් බලා කියා පාන දේට වඩා දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා ඉංගි දැසේ නුරා සිටියාමා බලා සඳ පායන යාමේ ඔබ මතකුණා කොඩු සිනහා රැලිවාගේ දුර පාවෙලා පිනියාය කිරිකොඩු සිනහා රැලිවාගේ දුර පාවෙලා නිමක් නොවෙන්න පැතුම් පතන්න මාහීන සඳමාලි ලැබුණා පොරෙන් බලා කියා පාන දේට වඩා දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා ඉංගි දැසේ නුරා සිටියාමා බලා සඳ පායන යාමේ ඔබ මතකුණා පොරෙන් බලා කියා පාන දේට වඩා දෙනෙත් පුරා තිබූ හැඟුම් මෝදු වෙලා ඉංගි දැසේ නුරා සිටියාමා බලා සඳ පායන යාමේ ඔබ මතකුණා